කායානු පස්සනාව. කය පිළිබඳ යථාස්වභාවය අවබෝධයෙන් දැකීම ආනාපාන සති භාවනාව. කතංච භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. ඉද භික්කවේ බික්කු අරඤ්ඤ ගතෝවා රුක්ක මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පද අර්ථ. කතංච කෙසේද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කායානුපස්සී කය පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරන්නේ. ඉද මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතර වනු කැමැති. භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව අරඤ්ඤ ගතෝවා නිහඬ වන පෙදෙසකට හෝ ගොස් රුක්ක මූල ගතෝවා සෙවන ඇති ගසක් යටට හෝ ගොස් සුඤ්ඤාගාර ගතෝවා ජනයා නුගැවසෙන විවේක ස්ථානයකට හෝ ගොස් නිසීදති වාඩි වෙයි. පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන. උජුං කායං පනිදාය තමාගේ උඩුකය කෙලින් තබාගෙන. පරිමුඛං භාවනා කළ යුතු අරමුණ කෙරෙහි සති උපට්ඨපෙත්වා මනා ලෙස අවධානය යොමු කොට. පද ගැලපීම. පින්වත් මහණෙනි භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කය පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතරවනු කැමැති භික්ෂුව නිහඬ වන පෙදෙසකට හෝ ගොස් සෙවන ඇති ගසක් යටට හෝ ගොස් ජනයා නොගැවසෙන විවේක ස්ථානයකට හෝ ගොස් තමාගේ උඩුකය තබාගෙන පළඟ බැඳගෙන භාවනා කළ යුතු අරමුණ කෙරෙහි මනා ලෙස අවධානය යොමු කොටගෙන වාඩි වෙයි. විස්තර. අපගේ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට කියා දෙන්නට සූදානම් වන්නේ ආනාපාන සති භාවනාව පිණිස සකස් විය යුතු ආකාරයයි. භාවනා උගන්වන සමහර තැන්වල භාවනා කිරීමට කලින් පූර්ව කෘත්‍ය කියා දෙයක් කිරීමට උගන්වති. එහිදී විනාඩි කීපය බැගින් බුද්ධානුස්සතියද මෛත්‍රියද අසුභයද මරණයද සිහිපත් කළ යුතුය. මේ පූර්ව කෘත්‍යයේ ප්‍රධාන අරමුණ වශයෙන් පෙන්වා දෙන්නේ භාවනා යෝගියා හට පැමිණියේ කියන මාර බාධක භූත කරදර වලින් වළක්වා භාවනාව සඵල කරවා ගැනීමයි. අවබෝධ කරගත යුතු සැබෑ තත්වයේ වෙනුවට මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය අද්භූත තත්වයක් තුලින් භාවනාව গুপ্ত වූ අභිරහස් දෙයක් බවට පත්වීමයි. මේ නිසාම භාවනාවට විනකරන භූතයන් පිළිබඳ සංකල්පයන් සිත් තුළ ඇතිවන්නට ඉඩ තිබේ. එවිට සිදුවන්නේ මේ මායාකාරී සිත තුළ සත්‍ය වූ වේශයෙන් නිර්මාණය වන සංකල්පයන්ටම රැවටීම පමණි. විනාඩි කීපයකට නමුත් බුද්ධානුස්සති ආදී සතර කමඨහන් වැඩීම හොඳ දෙයකි. එහෙත් එය මේ පූර්ව කෘත්‍ය සංකල්පය නිසා මේ සතර කමඨහන গুপ্ত වූ ආරක්ෂක ක්‍රමයක් බවට පත්ව තිබේ. මෙය සතර කමඨහන් වල සැබෑ අර්ථය මැකී යාමට හේතු වන්නකි. බුද්ධානුස්සති යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ නිතර සිහි කිරීමය. ඒ තථාගත ශ්‍රාවකයාට මහත් සැනසීමක් ගෙන දෙන භාවනාවකි. තමන් සරණ ගිය තමාගේ ශාස්ත්‍රූන් වහන්සේ කවරනම් උත්තම මනුෂ්‍ය රත්නයක් දැයි යළි යළිත් සිතන විට උන්වහන්සේ කෙරෙහි අසීමිත චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. එමෙන්ම උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ බලවත් ආශාවක්ද ඇතිවේ. යම් හේකින් තමාව නොමගට පොළඹවන්නට ගියහොත් මාගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ ආකාරයේ ගුණදහම් පීගිය උත්තමයකි. මම් වනාහි උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් වෙමි. එසේනම් මාවැන්නේ කිසි දිනක නොමගක නොවැටිය යුතුය. නොමගින් මිදී සුමගෙහි පිහිටිය යුතු නොවේ දැයි සිතා වරදින් මිදී ශ්‍රාවකත්වය රැකගනි. මෛත්‍රී භාවනාවද තිබෙන්නේ විනාඩි කිහිපයක් වඩා ගුප්ත්‍රගමයකට ආරක්ෂාව සලසා ගැනීමට නොවේ. තමාගේ సంతානේ සෙනෙහස, කරුණාව, දයානුකම්පාව, අනුන්ගේ දුක තේරුම් ගැනීම, ඉවසීම, වරදට සමාව දීම ආදී කුසලතා වර්ධනය කර ගැනීමටය. වෛර කිරීම, බද්ධ වෛරය, ගුණමකු බව, පලි ගැනීම, එකට එක කිරීම ආදී දුබලතාවන්ගෙන් නිදහස් වීම පිණිසය. රාගයේ ස්වභාවය සිත විසිරුවා දමා අසහනකාරී මානසිකත්වයක් ඇතිකර දීමය. එබඳු තත්ත්වයක් සිතේ බලපවත්වන විට කිසිදාක සැබෑ තත්ත්වය අවබෝධ කරගත නොහැකිය. අසුභ භාවනාව තිබෙන්නේ රාගයෙන් මුසපත් වී පීඩාවට පත්වන්නට ඉඩ නොදී විරාගී තත්ත්වයක් තුළ සිත ශාන්ත භාවයට පත්කර ගැනීමටය. අසුභ භාවනාව සිතට හොඳ රැකවරණයකි. මරණය ගැන සිතීම නිතර කළ යුතු දෙයකි. ඒ තුළින් ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උත්සාහය බලවත් වේ. එහෙයින් ඒ මූලික භාවනාවක් වශයෙන් සද්ධර්මයේ සඳහන් වේ. මට ඇති මාර බාධක දුරු වේවා, භූත කරදර දුරු වේවා යනාදී ප්‍රාර්ථනාවන් හා එක්ුණ දෙයක් පූර්ව කෘත්‍ය ලෙස සැලකීම කැමැත්තෙන්ම නොමග යාමකි. ප්‍රාර්ථනා කිරීමෙන් මාර බලවේග දුරු කරගත හැකිනම් ප්‍රාර්ථනා කිරීම තුළින් නොලැබිය හැක්කේ කුමක්ද? විශේෂයෙන් ආනාපානසති භාවනාවේ පූර්ව කෘත්‍ය ලෙස බොහෝ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ උඩුකය ශ්‍රිජු කරගෙන පළඟක් බැඳ වාඩි වී සිටීමය. වර්තමානයේ බොහෝ දෙනෙක් පළඟක් බැඳ හෙවත් එරමිනියා ගොතාගෙන වාඩි වීමට අසීරුය. එසේ වාඩි වීමට අසීරු පින්වතුන් හට යලි යලිත් එරමිනියා ගොතාගෙන බිත්තියකට හේතු නොවී වාඩි වීමට බල කිරීම නිසා ඔහු යලි යලිත් එරමිනියා ගොතාගෙනම වාඩි වීමට උත්සාහ කරති. දෙපා නවාගෙන සිටිමින් මහත් වේදනාවන්ට මුහුණ දෙති. අන්තිමේදී බලන විට ඔවුන් කර තිබෙන්නේ භාවනාවක් නොවේ, එරමිනියා ගොතාගෙන සිටීමට පුරුදු වීමයි. එම නිසා සමහර අවස්ථාවලදී උත්සාහය අඩු අයට භාවනාව එපා වීමටද ඉඩ තිබේ. යම් කෙනෙකුට එරමිනියා ගොතාගෙන වාඩි වීමට අපහසුම නම් ගැළපෙන පරිදි කුඩා පුටුවක හෝ උඩුකය ශ්‍රිජු කරගනිමින් වාඩි විය යුතුය. ආනාපාන සති භාවනාවේදී එසේ වාඩි වීම වැදගත් වන්නේ තම කටයුත්ත වඩාත් පහසුවෙන් කිරීමට මිස සිය කැමැත්තෙන් අපහසුතාවයන්ට පත්වීමට නොවේ. සමහර පින්වතුන්ට බොහෝ වේලාවක් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීමට අසීරුය. ඔවුන් කැමති යමකට හේතු වී වාඩිවීමටය. එබඳු අයට හේතු නොවී සිටීමට බලකිරීමෙන් භාවනාව නීරස දෙයක් විය හැකිය. විශේෂයෙන් යමකට හේතු වී වාඩි වී භාවනා කිරීමෙන් වැළකී යුත්තේ එහි ඇති අවාසිදායක තත්ත්වය නිසාය. එනම් එසේ හේතු වී වාඩි වී සිටින විට නොදැනුවත්වම සිත අලස වේ. තමාද නොදැනීම වාගේ නින්දට පත්විය හැකිය. එවිට භාවනා කාර්ය සඵල නොවේ. සමහර පින්වතුන්ට බොහෝ වේලාවක් උඩුකය කෙලින් තබාගෙන පහසු ලෙස වාඩි වී සිටිය හැකිය. එහෙත් එය දකින එසේ වාඩි වීමට නොහැකි තැනැත්තා, අනේ මංවැනි අවාසනාවන්තේ, මට අර විදිහට වාඩි වී සිටින්න බැහැ නොවේ දැයි සිතමින් සිත් වේදනාවට පත්වේ. කිසි විටකත් එසේ නොකර ගත යුතුය. ඇතැම් විට සුව පහසු ලෙස බොහෝ වේලාවක් භාවනාවෙන් සිටි පින්වතා එසේ භාවනා කරගත නොහැකි තැනැත්තා ළඟට ගොස්, අහෝ ඔබ ගැන මට ඇත්තේ මහත් කනගාටුවකි. කොපමණ කාලයක් නම් ඔබ භාවනා කරනවාද? තවම බැරි වුණානේ වාඩි වෙන්න, භාවනාවට වාඩි වෙන හැටියත් හරියාකාරව ඉගෙන ගන්නට. ඒත් ඔබ, අහෝ කුමක් හෝ කරුමයක් ඔබ පසුපස ඇති හැඩයි යනාදී දේ කියමින් භාවනාව කරගත නොහැකිව සිටින තැනැත්තාව තවත් පහළට ඇද දමයි. කිසි විටකත් එසේ නොකළ යුතුය. තමා උසස් කොට අනුන් පහත් කිරීම නොකළ යුතුය. පැය ගණනක් මුළුල්ලේ එකම ඉරියව්වෙන් භාවනාවෙන් වාඩි වී සිටීම භාවනා කාර්ය සඵල වීමක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත් එය බලවත් මුලාවකි. සිත එකඟ කරගෙන පැය ගණනක් වාඩි වී සිටීමට ඇති හැකියාව සුවිශේෂ කුසලතාවක් බව සැබෑය. එහෙත් එපමණකින් තම సంతානයේ උත්තම භාවයට පත් නොවේ. තමා උත්තම මිනිසෙකු බවට පත්වන්නේ තම සිත ලාමක අකුසල ධර්මයන්ගෙන් නිදහස් කරගත්ගත් පමණටය. මානව ගුණදම් එක් කරගත් පමණටය. තම ජීවිතය අවබෝධය කරා සකස් කරගනු කැමති තැනැත්තා නිතරම සානුකම්පිත සිතක් ඇතිව වාසය කළ යුතුය. නිහඬවන ගොමුවකට හෝ සෙවන සැදි රුක්මුලකට හෝ යාගත නොහැකි තැනැත්තා තමාගේ නිවසේ සිටම ඊට ගැලපෙන කාමරයක් පිළියෙල කරගත මැනවි. හැකිනම් කාමරයේ හිස්ව තබා ගන්න. කුඩා බුදු පිළිම වහන්සේ නමක් හෝ සුන්දර බුද්ධ පින්තූරයක් පමණක් තබා ගන්න. තමා නොදැනීම ඉතාම ශාන්ත භාවනා කුටියක් තම නිවසේම සකස් වනු ඇත. ආනාපාන සති භාවනාව සඳහාය. එනම් හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙලීමත් ක්‍රියාවලිය ගැන ඉතාම හොඳ අවධානයකින් සිටීමේ ක්‍රමය සඳහාය මෙතෙක් දෑ දැනගන්නේ. මෙසේ කය ඍජුව තබාගෙන මනාව අවධානයෙන් යුතුව භාවනාවට සූදානම් වන ශ්‍රාවකයා දෙවනුව කළ යුතු දෙය බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දෙති.